මෙහෙම ලෝකේ කොහෙවත් පැසිස් ඒකාධිපති මිනිමරු ආණ්ඩුවල හැර පොලිස් රාජ්‍යයක හැර මෙහෙම මන්ත්‍රීවරුන්ට සලකන රටක් තියෙනවා පාර්ලිමේන්තුවේ. දැන් අපි කරන්නේ විපක්ෂයේ භූමිකාව. අපිට මේ විපක්ෂයේ භූමිකාව ගැන අජිත් පෙරේරා කියන මේ අලුත් නවක ලපටි මන්ත්‍රිය හා එකවර ඇමති ධූර ගත්ත මහත්තයා කියලා දෙන්න ඕනේ අපිට මොකද කරන්න ඕනේ කියලා. මොකද අපි මේ රටේ තිබුණ රුදුරුම භීෂණයේ තියෙන යුගයේ මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වෙනුවෙන් අපේ ජීවිත පරිත්‍යාගයෙන් අපි පෙනී හිටපු මන්ත්‍රීවරු